Sadhu, sadhu, sadhu. Anusati bhavana. Mage swamiyu budurajanan vahanse Sara sankhya kalpayak mulullihi Dasa paramita Dasa upaparamita Dasa paramattha paramita Sampurna kota Me maha bhadra kalpayehi Sataraveniva Sama sambuddhatvayata patnvi Vadalaseka Mage swamiyu E bhagyavattu Arahattu Sama sambuddhu rajanan vahansi Dasabimbarak marasinag Parajayate patnkote Taman vahansi tulinm Upadvagannalad Swyambhu jnanayin yutuv Gurupadesa rahitav Dasabalanyan Visharadanyan Trividya Ashtavidya Adi Anant buddhanyanayan Labhagatsika E utum buddhanyana yehi pihita Avabodhayin yutuvam Karunu sahitavam Pratiharya sahitavam Dharma chakrayanam u Chaturarya satya dharmaya Varanas isipatana migadayahidi Prathamavatavat Paswag bhiksun vahansela idiriyahidi Lovat khilidarav kut vadalasek Edam sak Pevatum sutrayin Arambha karanalad Eutum Sri Saddharma desana Handadani bhikkave Amantayamivo Pingvat mahanini Avasanvarat obhamatami Vayadhamma sankhara Siyalu hetu palayan ginhatagat Samadeyakma Nasiviyan sabhavayin yuktavanneya Appamadena sampadetha Enisa pramadhanovi Ari satya avabodhaya pinisa Dharma yehi hesirinnayai Avasana vasayin Kusinarave Salvana yehidi Desanakal banapadayin yutu හතලිස් පස් වසරක් මුළුල්ලෙහි බුදුරජාණන් වහන්සේ උතුම් ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළසේක. බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුතුව මහා ප්‍රඥාවෙන් යුතුව ලෝකානුකම්පාවෙන් යුතුව දේශනා කොට වදාරන ලද ඒ ශ්‍රී සද්ධර්මය ඉතා පැහැදිලි ලෙස මුලමැද අග සුන්දර ලෙස පැහැදිලි වචනවලින් පැහැදිලි අර්ථවලින් ඒ ශ්‍රී සද්ධර්මය වදාරන ලද්දේය. බුදුරජාණන් වහන්සේ විසින් ඉතා පැහැදිලි ලෙස ඉතා සුන්දර ලෙස මේ ශ්‍රී සද්ධර්මය වදාරන ලද නිසා චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාතයි ස්වාක්ඛාතයි ස්වාක්ඛාතයි. අක්ඛාත යනු දෙසන ලද්දේය යන්නයි, සු යනු මනා කොට යන්නයි, සු අක්ඛාත ස්වාක්ඛාතයි මනා කොට දේශනා කරන ලද්දේය. මේ ශ්‍රී සද්ධර්මය මනා කොට දේශනා කරන ලද්දේය. මේ ශ්‍රී සද්ධර්මය ස්වාක්ඛාතයි ස්වාක්ඛාතයි ස්වාක්ඛාතයි. මාගේ ස්වාමීයු බුදුරජාණන් වහන්සේ විසින් ඉතා යහපත් ලෙස මනා කොට දේශනා කරන ලද මේ ශ්‍රී සද්ධර්මය මේ ජීවිතයේදීම දැක හැකි වන්නේය. ඒ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කොට ශ්‍රාවක භාවයට පත්තු ඒ ශ්‍රාවකයන් වහන්සේලා ශ්‍රද්ධාවට පැමිණ සම්මාදිට්ඨියට පැමිණ ඉන්ද්‍රිය සංවර කරගෙන සීල සංවරයෙන් යුතුව සුචරිතය වඩා සතර සතිපට්ඨානයෙහි හොඳින් සිත පිහිටුවා සප්තබුද්ධංග ධර්මයන් ඉතා හොඳින් දියුණු කොට විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් කරමින් අරහත්වයට පැමිණ සියලු දුක් අවසන් කරන ලද්දාහුය. ඇතැම් ශ්‍රාවකයන් වහන්සේලා රහතන් වහන්සේලා බවට පත්තුසේක. ඇතැම් ශ්‍රාවකයන් අනාගාමී වූවාහුය, සකදාගාමී වූවාහුය, සෝවාන් බවටද පත් වූවාහුය. මෙසේ පැවිදි ශ්‍රාවකයන් අරහත්වය දක්වා මාර්ගඵල දියුණු කළාහුය. ගිහි ශ්‍රාවකයන්ද ගිහි ගෙදර වසමින් සෝවාන් බවට පත්වාහුය. ගිහි ගෙදර සිටියදී බඹසර සිල් පුරමින් සකදාගාමි බවටද අනාගාමි බවටද පත්වාහුය. මෙසේ පරලොවදී නොව මෙලොවදීම සීල සමාධි ප්‍රඥා වශයෙන් මාර්ගඵල වශයෙන් සාක්ෂාත් කළ හැකි නිසා මේ ශ්‍රී සද්ධර්මය සන්දිට්ඨිකයි සන්දිට්ඨිකයි සන්දිට්ඨිකයි. සන්දිට්ඨික යනු මේ ජීවිතයේදීම අවබෝධ කළ හැකි බවයි. මේ ශ්‍රී සද්ධර්මය මේ ජීවිතයේදීම අවබෝධ කළ හැක්කේය. සන්දිට්ඨිකයි සන්දිට්ඨිකයි සන්දිට්ඨිකයි. මාගේ ස්වාමීයු බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාරන ලද මේ ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කළ කල්හි නුවණින් මෙනෙහි කරන විට සිත පහදින්නේය, සීලයෙහි පිහිටන්නේය. නුවණින් මෙනෙහි කරන විට ටිකෙන් ටික වැටහෙන්නේය මේ ශ්‍රී සද්ධර්මයේ හැසිරෙන විට අකුසල් දුරවන්නේය, කුසල් වැඩෙන්නේය, සිත පිරිසිදු වන්නේය. කල් නොයවා විපාක ලැබෙන්නේය. ඕනෑම කාලයක කලන මිතුරන් නැති කල්හි චතුරාර්ය සත්‍ය ධර්මය සවන් වැකෙන කල්හි නුවණින් මෙනෙහි කරන කල්හි පුහුදුන් බවෙන් අත්මිදී ආර්ය ශ්‍රාවකයන් වන්නේය. මගඵලලාභී ශ්‍රාවකයන් ඇතිවන්නේය. මේ ශ්‍රී සද්ධර්මය කාලයකට අයිති නොවන්නේය. මේ චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය අකාලිකයි අකාලිකයි අකාලිකයි. කාලයකට අයිති නැත්තේය. කාලයකට අයිති නැත්තේය. කාලයකට අයිති නැත්තේය. මාගේ ස්වාමීයු බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කරන ලද මේ ශ්‍රී සද්ධර්මය ඕනෑම බුද්ධිමත් කෙනෙකුට පැමිණ විමසා බලන්න කියා ඇරයුම් කළ හැක්කේය. ඕනෑම බුද්ධිමත් කෙනෙකුට රත්තරන්වල සියලු දෙය දන්නා රන්කරුවෙකු විසින් තමන් ලද රණ පරීක්ෂා කර බලා නියම රන් හඳුනා ගන්නාසේ. නුවණැති සත්පුරුෂයන් මේ ශ්‍රී සද්ධර්මය වහා හඳුනා ගන්නේය. ඕනෑම නුවණැති කෙනෙකුට චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය පැමිණ බලන්න කියා හඬගා කිව හැකි වන්නේය. ඒහි අනු ඇවිත් බලන්න ඒහි පස්සිකයි බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය. ඒහි පස්සිකයි, ඒහි පස්සිකයි වලාවෙන් මිදී ගිය අහස්තලයෙහි බබලන්නා වූ පුන්සඳ පෙන්වන්නාසේ. බලාවෙන් මිදී ගිය පායන කාලයෙහි අහසෙහි හිරු මඩල දිලෙන්නාසේ. මේ ශ්‍රී සද්ධර්මය විවෘත වූ කල්හි බබලන්නේය, වැසුණු කල්හි නොබබලන්නේය. මේ ශ්‍රී සද්ධර්මයෙහි ගුරුවරයෙකු ළඟ මිටෙහි සංගවා තිබෙන මිටි මොළවාගත් රහස් උපදෙස් නැත්තේය. මේ ශ්‍රී සද්ධර්මයෙහි රහසේ උගන්වන කිසිවක් නැත්තේය. රහස් බණ නැත්තේය. හිරු සඳු බබලන්නාසේ. මේ ශ්‍රී සද්ධර්මය විවෘත වූ කල්හි බබලන්නේය. මේ ශ්‍රී සද්ධර්මය විවෘත වූ කල්හි බබලන්නේ ආවරණය නොකළ නිසාමය. බුදුරජාණන් වහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය ඇවිත් බලන්න යයි කිව හැකි වන්නේය. ඒහි පස්සිකයි, ඒහි පස්සිකයි, ඒහි පස්සිකයි, ඒහි පස්සිකයි. මාගේ ස්වාමීයු බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් දේශනා කොට වදාරන ලද මේ ශ්‍රී සද්ධර්මය තමා තුළට පමුණුවා ගත යුත්තේය. ශ්‍රද්ධාවද තමා තුළ ඇති කර ගත යුත්තේය. නුවණින් විමසීමද තමා තුළ ඇති කර ගත යුත්තේය. සිල්වත් බවද තම තමන් තුළ ඇති කර ගත යුත්තේය. සමාධිය ඇති කර ගැනීමද තම තමා තුළ ඇති කර ගත යුත්තේය. ප්‍රඥාව දියුණු කර ගැනීමද තම තමන් තුළ ඇති කර ගත යුත්තේය. මගඵල නිවන් අවබෝධයද තම තමන් තුළ ඇති කර ගත යුත්තේය. බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද මේ ශ්‍රී සද්ධර්මය තම තමන් තුළට පමුණුවා ගත යුතු නිසා, බාහිරින් දක්නට නොහැකි නිසා තම තමා තුළින්ම පමුණුවා ගත යුතු නිසා මේ ශ්‍රී සද්ධර්මය ඕපනයිකයි, ඕපනයිකයි, ඕපනයිකයි තමාතුලට පමුණුවා ගතයුත්තේ තමාතුලට පමුණුවා ගතයුත්තේ මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව දේශනා කොට වදාරන ලද මේ ශ්‍රී සද්ධර්මය නුවණැති සත්පුරුෂයින් විසින් වෙන්වෙන් වශයෙන් තම තම නැන පමණින් අවබෝධ කළ යුත්තේය. විඤ්ඤූහි අනු නුවණැති සත්පුරුෂයින් විසින් පච්චත්තං යනු වෙන්වෙන් වශයෙන් වේදිතබ්බෝ යනු අවබෝධ කළ යුත්තේය. නුවණැති සත්පුරුෂයින් විසින් මේ ශ්‍රී සද්ධර්මය වෙන්වෙන් වශයෙන් අවබෝධ කළ යුත්තේය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි යන ගුණයෙන් යුත්තේය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි යන ගුණයෙන් යුත්තේය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි යන ගුණයෙන් යුත්තේය. නුවණැත්තන් විසින් වෙන්වෙන් වශයෙන් අවබෝධ කළ යුත්තේය. ඒ සත් පුරුෂයින්ගේ නුවණට අනුව කෙනෙක් සෝවාන් වන්නේය, කෙනෙක් සකදාගාමි වන්නේය, කෙනෙක් අනාගාමි වන්නේය, කෙනෙක් අරහත් වන්නේය. සත්පුරුෂ නුවණැතියන් විසින් බෙන්වෙන් වශයෙන් අවබෝධ කළ යුත්තේය. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි ගුණයෙන් යුතුවන්නේය. සාදු සාදු සාදු. මාගේ ස්වාමීයෝ බුදුරජාණන් වහන්සේ විසින් ඉතා යහපත් ලෙස මහා කරුණාවෙන් යුතුව මහා ප්‍රඥාවෙන් යුතුව අනුශාසනී ප්‍රාතිහාරයෙන් යුතුව දේශනා කොට වදාරන ලද චතුරාර්ය සත්‍ය ප්‍රකාශිත මිහිරි ශ්‍රී සද්ධර්මය ස්වාක් ඛාතයි සන්දිට්ඨිකයි අකාලිකයි ඒහි පස්සිකයි ඕපනයිකයි. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි යන ගුණයෙන් යුක්ත යි. සාදු සාදු. ඒ උතුම් ශ්‍රී සද්ධර්මය ගැන මම අතිශයින්ම පැහැදී සිටිමි. සාදු සාදු ඒ මාගේ චිත්ත ප්‍රසාදය ලෝකයෙහි කිසි දෙවියෙකුට හෝ කිසි මාරයෙකුට හෝ කිසි බ්‍රහ්මයෙකුට හෝ ශ්‍රමණ බ්‍රාහ්මණයෙකුට හෝ ලෝකයෙහි කිසිවෙකුට හෝ වෙනස් කළ නොහැක්කේමය ඒ උතුම් ශ්‍රී සද්ධර්මය කෙරෙහි ඉතා පැහැදීමෙන් යුතුව මම සරණ යමි මම සරණ යමි ඒ ශ්‍රී සද්ධර්මය දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේ මම සරණ යමි ඒ ශ්‍රී සද්ධර්මය මම සරණ යමි ඒ දහමෙහි හැසිරුණ ආර්ය ශ්‍රාවක වූ මගඵලලාභී සංඝ රුවනද මම සරණ යමි මේ උතුම් තිසරණ මාගේ ජීවිතයට එකම ආලෝකය වේවා මේ උතුම් තිසරණ මාගේ ජීවිතයට එකම පිළිසරණ වේවා මේ උතුම් තිසරණ මාගේ ජීවිතයට එකම රැකවරණය වේවා සාදු සාදු සාදු